ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි සැරවත් පින්නතුනි අපේ හාමුදුරන් වහන්සේලා සඳහන් කළ විදියට මේ ඇත්තන් හැම දෙනෙක්ම දේකරාසී වෙලා මේ කුඩා දුවගේ උපන් දිනයේට අරලි දුවට ආශිර්වාද කරන්නට සෙත් පතනටයි ඔබ හැම දෙනෙක්ම මේ රැස් වුනේ. ඉතින් පියෝ මේ නෝනා මහත්මිය ඒ සිංගති දුවේණිය අපි දැක්කා කුඩා කාලේ පටන්ම. ඒ දුව වෙනුවෙන් වාක්‍යංකම් කළා නේද? හැම උපන් දිනයක්ම වෙලාවේදී ඒ දරුවට ආශිර්වාද පිණිස තමයි මේ හැම දෙයක්ම කරන්නේ. අරලේ we all monks bless upon you, may you have a very happy, prosperous, healthy birthday. Okay? By the power of the Buddha, Dhamma, Sangha, may you all educational and spiritual goals meet with success. Are you happy now? I think you are so happy. Do you know why you are happy at the moment? At this moment, your mind is very pure. Your mind is so generous. And you have loving kindness in your mind. That is why you are happy. On the other side, your mom, your dad, your friends, relatives, everyone bless upon you. By the power of the Buddha, Dhamma and Sangha, we also bless that. That is why you are happy. Not only we bless upon you, you yourself make blessings. When you offer something to someone, that is a blessing for you. When you see the Buddha Sadhu, the Lord Buddha, that is a blessing that you yourself make it. And also when you help someone, when you respect elders, and when you have gratitude, that time you are making yourself blessings. That is the thing that you especially do. And I think in the future you will hear that according to psychology, modern psychology, there are five qualities that we should develop in our life. I think you can understand those qualities. It is not difficult. The very first one is self-awareness. Awareness means attention in the present moment. Whatever we do, we should do mindfully. Mindfulness is one of the success of a successful person. Buddhism also has explained the importance of having mindfulness. Now, a lot of people in the world, they practice mindfulness for their day-to-day life, for their inner peace. The second quality is that self-regulation. It means discipline. Discipline in our speech and behavior. Whatever we do, we should do everything. Before we do something, we should think that whether it is correct or incorrect. That is self-regulation, discipline, discipline in our speech and behavior. The next one is inner motivation. It means our courage, our energy. When you study, when you learn something, you have courage. You are interested in learning something. That is inner motivation, energy. Fourth one is empathy. Empathy means we should be gently spoken. It means when someone says something, we should have good attention that what they say. That is also a quality, empathy. The fifth one is that social skill. Social skill means especially the communication skills. When you meet someone, you should have an ability to speak someone, especially in your age, your classroom. When you meet someone, you should speak with them before they speak. That is very important. We should not wait until they speak. First, we should speak. That is a good quality. That quality has, you know, Buddha also had that quality. Before someone is speaking, we should speak to them. That is also a good quality. Here, I explain five qualities. What they are? Self-awareness or mindfulness. The second one, self-regulation or discipline. The third one, inner motivation or courage. Fourth one, empathy. We should be sensitive with others. And fifth one, social skill, especially communication skill. That is also very important. Buddhism has explained these qualities before 2600 years ago. But now in the current society, especially in the modern psychology, some psychologists such as Professor Daniel Goleman has explained these five qualities in his teachings in EI, Emotional Intelligence. We are so fortunate we have learned these qualities before 2600 years ago. From Buddhism, we can learn a lot of qualities in this society. ඉතින් පින්නතුනි මෙත්තන් විශේෂයෙන්ම දරුවන්ට බොහොම ආදරය කරන අය අපි දන්නවා. ඉතින් විශේෂයෙන්ම මේ අරලේ දුව කුඩා කාලේ පටන්ම මේ හැම දෙනෙක්ම ඒ දුව දිනු වෙන්නට ඒ දුවට උදව් කළා, ඒ දුවට ආදරය කළා. You know, everyone likes you, not only your mother and father, everyone who have come here, they all love you and they wish you a success in future. ඉතින් පින්නතුනි අද විශේෂයෙන්ම කුඩා අය ඉතාම අඩු වයසකදී වැඩිපුරම දුරක් දැනුමින් ඉදිරියට යන්න ලොකු තරඟක ඉන්න කාලයක්. ඔබ දැකලා ඇති ඉන්ටර්නෙට් එකේ ඉන්න ළමයේ Google Boy කියලා. දැකලා තියෙද? අහලා තියෙද? එයාගේ නම කෞටිල්ය. ඉන්දියාවේ ළමයෙක්. එයා අවුරුදු 5 6 ඉඳන්ම හොඳට යම් යම් දේවල් ප්‍රකාශ කළා. විශේෂයෙන්ම ලෝකය ගැන, කොස්මොලොජි ගැන එයා හුඟක් දේශන කරනවා. අවුරුදු 6 7 වෙද්දි විශ්වවිද්‍යාල ප්‍රොෆෙසර්ලට දේශන කරනවා එයා. අවුරුදු 4 5 වෙද්දි එයා රූපවාහිනී සාකච්ඡා වලට එනවා. ඇවිල්ලා මේස උඩ වාඩි වෙලා තමයි ඉන්නේ පොඩි නිසා. අවුරුදු 5 4 දී විතර. එයාගේ විශේෂම කොමියුනිකේෂන් ස්කිල්ස් තියෙනවා එයාගේ. ඉතින් මේ වගේ දක්ෂ ළමයි ලෝකේ ඉන්නවා. අවුරුදු 9ක ළමෙක් හිටියා මම මීට කලකට කලින් දැක්කා. අවුරුදු 9 වෙද්දි භාෂා 9ක් කතා කරන්න පුළුවන්. musical instrument 4ක් හොඳට play කරන්න පුළුවන්. එයා කියන කවදා හරි ඇමරිකාවේ ප්‍රෙසිඩන්ට් වෙනවා කියලා. ඒ වගේම තව ළමයෙක් ඉන්නව අවුරුදු 22 දී එයාට භාෂා 22ක් කතා කරන්න පුළුවන් ලියන්නත් පුළුවන්. තව ළමයෙක් හිටියා කැනඩාවේ ඉන්දියන් සම්භාවයක් තියෙන අය අවුරුදු 14 දී Microsoft එකේ එයා ඇඩ්වයිසර් කෙනෙක් බවට පත් වුණා. සඳ මහත්තයා දැමිට දකින්න ඇති මම හිතන්නේ කැනඩාවේ ඉන්නේ. මේ වගේ දක්ෂ ළමයි ලෝකේ ඉන්නවා. නමුත් මේ හැම දෙයකින්ම අපට පේන දේ තමයි මේ හැම දෙනෙක්ම ඉදිරියට යන්නේ දැනුමෙන්. දැනුමෙන් ඉදිරියට ගියාට එයා ඔක්කොම විස්තර කරන්නේ මේ ලෝක මට්ටමේ දේවල්. අපි මේ දැනුමත් එක්ක අපි එන්නට ඕන බුදුරජාණන් වහන්සේ ළඟට. යම්කිසි කෙනෙකුට මේ වගේ දක්ෂතා පෙන්නලා ලෝකෙට සේවයක් කරන්න පුළුවන්. මෙහෙම ඉදිරියට එන අයගේ ලොකු ඩ්‍රීම් එකක් තියෙනවා. මොකද්ද? වැඩිපුර පිරිසකට රැකියා දෙන්න. එයා හොඳ කම්පැනියක් පටන් අරන් වැඩිපුර පිරිසකට රැකියා දෙන්න. ඒ විතරක් නෙවෙයි වැඩිපුර පිරිසකට සේවා සපයන්න තමයි මේගොල්ලන් බලාපොරොත්තු වෙන්නේ. ඒක හොඳ අදහසක්. මේ ලෝකයේ තුල ඉඳගෙන සාර්ථක වෙලා ලෝකෙට යම් කිසි විදියක සේවයක් කරන එක හොඳ අදහසක්. නමුත් බුදුදහමේ හැටියට අපි තේරුම් ගන්නට ඕන වඩාත්ම සාර්ථකත්වය මොකද්ද කියලා. බුදුදහමේ හැටියට කෙනෙක්ට අවුරුදු 100ක් ජීවත් වෙන අපි උදව් කළත් අපි ඇත්තටම නියම උදව් කිරීමක් වෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? ඒ අවුරුදු 100ක් සාර්ථකව ජීවත් වෙච්ච කෙනා අවුරුදු 100න් පස්සේ එයා මියගිහි ලිප දෙන්නේ මනුස්ස ලෝකෙට පහළ ස්ථානයක නම් අර අවුරුදු 100ක් ජීවත් වෙච්චගේ සාර්ථකත්වයක් නැහැ ඇත්තෙම. අන්න ඒ නිසා බුදුදහමෙන් කියන්නේ අවුරුදු හුඟක් ජීවත් වීම නෙවෙයි බුදුදහමෙන් අගය කරන්නේ. ඒ ජීවත් වෙන කාලය තුළ අපි කොයිතරම් දුරට අපේ සසර ගමන සුවපත් වෙන්න අපි වැඩක් කරගත්තද? ඒ වගේම අපේ ජීවිතයෙන් අපි කී දෙනෙකුට සුගතියට යන උදව් කළාද? ඒ විතරක් නෙවෙයි අපි කී දෙනෙක් දුගතියේ ඉන්න කී දෙනෙක් සුගතියට එන්නට දානාදී පින්දහම් කළා එයාට පින් අනුමෝදන් කළාද මෙන්න මේකෙන් තමයි කෙනෙකුගේ සාර්ථකත්වය බලන්නේ ඒ විතරක් නෙවෙයි වරක් ආලවක යක්ෂයා බුදුරජාන් වහන්සේගෙන් අහනවා කතං ජීවින් ජීවිත මහෞසෙට්ටං කොහොම ගත කරන ජීවිතයද සාර්ථක ජීවිතය කියලා ශ්‍රේෂ්ඨ ජීවිතය කියලා බුදුහාමර දේශනා කරන්නේ පඤ්ඤා ජීවින් ජීවිත මහෞසෙට්ටං ප්‍රඥාවෙන් ගත කරන ජීවිතයයි ශ්‍රේෂ්ඨ ජීවිතය වෙන්නේ කියලා මොකක්ද ප්‍රඥාවෙන් ගත කරන ජීවිතය කියලා කියන්නේ අපි ප්‍රඥාවෙන්ද ගත කරන්නේ අපි මේ මොහොතකට හරි කල්පනා කරලා බලන වටිනවා ඇත්තටම අපි ප්‍රඥාවෙන්ද ජීවත් වෙන්නේ කියලා ප්‍රඥාවෙන් ජීවත් වෙනවා කියන්නේ මොකද්ද? උඟක් පින්කම් කිරීමද? උඟක් සංඝසතු දානමේ පින්කම් කිරීමද? උඟක් අපේ යාළුවන්ට උදව් කිරීමද? ડોක්ටරේට් එකක් නැත්නම් ඩබල් ડોක්ටරේට් ගැනීමද? ඒවත් යම් යම් විදියක ප්‍රඥාවන්ත දේවල් තමයි ලෝක විවහාරයේ. නමුත් බුදුදහමට අනුව ප්‍රඥාවෙන් ජීවත් වෙනවා කියලා කියන්නේ මොකද්ද? අපි ඇසට රූපයක් දකිනකොට කනට ශබ්දයක් අහනකොට මේ ඇස කන නාසය දිව ශරීරය මේ පංච ඉන්ද්‍රියයන්ගෙන් අපි අරමුණක් අරගෙන ඒ අරමුණ හඳුනා ගන්නකොට ඒ හඳුනා ගන්න අවස්ථාවේ තවමත් අපි ඉන්නේ ඒ රූපය තුලම නම් අපි ඉන්නේ ප්‍රඥාවෙන් නෙවෙයි. එහෙනම් ප්‍රඥාවෙන් ඉන්නවා කියන්නේ මොකද්ද? අපි ඇහෙන් දකපු දෙයක් හඳුනා ගන්නකොට දැන් ඔබ මේ බණ කියන හාමුදුරන්ව හඳුනා ගන්නකොට ඔබට සතිමත් බව තිමුණොතින් නුවණ තිමුණොතින් මේ හාමුදුරන්ව හඳුනා ගන්නේ මම මනසින් කියලා. මනසින් හඳුනා ගන්නකොට ඔබේ ආයතන නිරෝධයට ගිහිල්ලා නම් අර මුලින් දැකපු ඇස රූපේ චක්කු විඥානයේ කියන කරුණු නිරෝධ වෙලා කියලා ඔබ දන්නව නම් ඔබ මේ ඇසෙන් පේන රූපය හඳුනා ගන්නකොට හාමුදුර කෙනෙක් කියලා නෙමෙයි බාහිර කෙනෙක් ඉන්නවා කියලා හරි ඔබ හඳුනා ගන්නකොට ඔබ දන්නව නම් මම මේක හඳුනා ගන්නේ මනසින් කියලා මනෝ විඥාණයෙන් කියලා අන්න ඒකයි ප්‍රඥාවෙන් ගත කරන ජීවිතය කියලා කියන්නේ. එහෙනම් කල්පනා කරලා බලන්න ඔබ ජීවිතයේ කොච්චර වෙලාවක් ප්‍රඥාවෙන් ජීවත් වෙලා තියෙනවද කියලා. ජීවිත කාලේ ඔබ කොච්චරනම් වෙලාවක් ප්‍රඥාවෙන් ජීවත් වෙලා තියෙනවද? ඔබේ අම්මා ගැන මතක් වෙනකොට ඔබ ශ්‍රී ලංකාවේ හිටිය ගෙදර ගැන මතක් වෙනකොට ඉස්කෝලේ ගියපු කාලේ යාළුවෝ මතක් වෙනකොට විශ්වවිද්‍යාලේ කාලේ මතක් වෙනකොට උපාධි ප්‍රදානෝත්සවයේ මතක් වෙනකොට ඔබේ රූපේ මතක් වෙනකොට කුමන හෝ දෙයක් මතක් වෙනකොට ඔබට මතක් වෙලා තියේද මේ දැන් මතක් වෙන්නේ මගේ මන ආයතනයයි ධර්ම ආයතනය හලහා මනෝ විඥානයේ සිතුවිල්ලක් මේ හටගත්තේ ඒක ස්කන්ධ පංචකයක් ඒක පෙරපසුනදී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන දැනුමක් අපට කොච්චර තිබ්බද ජීවිත කාලය බැලුවත් විනාඩි කීයක් මේ දර්ශනය ඔබ හිටියේද හැබැයි විනාඩි ගානේ ගණන් කරන්න බැරුව ඇතිනේ විනාඩියකටත් වඩා අඩු වෙන්න පුළුවන් සමට ජීවිත කාලෙමනේ පින්නතුනේ මෙන්න මේක තමයි ප්‍රඥාවෙන් ජීවත් වෙනවා කියලා කියන්නේ ලෝකේ සම්මා සම්බුදුරජාන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ මෙන්න මේ දර්ශනය අපට ලබා දෙන්න. අපි ශ්‍රද්ධාව කියලා කියන්නේ හුදෙක් බුදුරජාණන් වහන්සේගේ ගුණ ගායනා කිරීම, වන්දනා කිරීම, බුද්ධ පූජා කිරීම විතරක් නෙවෙයි. ඒක ශ්‍රද්ධාවේ කොටසක් තමයි. ඇත්තටම අපි ශ්‍රද්ධාව කියන්නේ සද්ධාති තථාගතස්ස බෝධින් කියලා කියනවා. බුදුරජාණන් වහන්සේගේ තථාගතත්වය සම්මා සම්බුද්ධත්වයේ පිළිබඳව විශ්වාසයටයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. එහෙනම් මෙන්න මේක තමයි බුදුහාමර අවබෝධ කරගත්තේ. යම් තාක් ලෝකයේ කෙනෙක් දුකක් විඳිනවා නම් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා දුක එන්නේ අනුවණයාගේ ළඟටයි. දුක් විඳින්නේ අනුවණ කෙනයි, අඥාන කෙනයි. බුද්ධිමත් කෙනා දුක් විඳින්නේ නැහැ කියලා. ප්‍රඥාවන්ත කෙනාට දුකක් එන්නේ නැහැ කියලා. යම් තාක් අවස්ථාවක අපට දුකක් මානසික පීඩාවක් ඇති වුණා නම් ඒ ඇති වෙච්ච හැම වෙලාවෙම අපේ සිතේ ස්වභාවය මොකද්ද? අපි දැකපු අහපු දෙයක් රූපයක් පිළිබඳව ඒ වෙලාවේ හිත බැසගෙන තිබුණා. අපි ඒ වෙලාවේ දැනන් හිටියේ නෑ තමන්ගේම මයින්ඩ් එකේ තමන් මේ රීඩ් කරන්නේ කියලා. ඒ නොදැනීම, ඒ අවිද්‍යාව, ඒ සතිමත් බව නැතිකම නිසා ඒ මොහොතේ ඒ රූපය තුළ අපි හිත බැසගත්තා. ඒකට අපි කැමති නම් ඒකට ආශා කළා. ඒක අපි අකමැති දෙයක් නම් අපි ඒකට අකමැති වෙලා ද්වේෂ කරනවා. මෙන්න මේ ලෝභය සහ ద్వේසය කියන දෙකටම මුල මොකද්ද? අවිද්‍යාව පත්‍ය සංඛාරා. මෙන්න මේ නොදැනීම අවිද්‍යාව නිසා මේ දුක ඇති වෙන්නේ. ඒ නිසා අපේ සමස්ත ජීවිතයේ සාර්ථකත්වය කියන්නේ මොකද්ද? මෙන්න මේ ප්‍රඥාවෙන් ජීවත් වෙන කාලය මේ ඩියුරේෂන් එක ටිකෙන් ටික වැඩි කරගන්න එක. මේක වැඩි කරගන්න තමයි සමත භාවනා කරන්නේ. මේක එකපාර බැරි නිසා සමත භාවනා කර කර ටික ටික හිත සමාධිමත් කරගන්නවා. ඊට පස්සේ විදර්ශනායෙන් බලන මේ සිද්ධිය වෙන්නේ කියලා. ඒ සමාධිය සාර්ථක කරගන්න තමයි සීලය අවශ්‍ය. ඒ සීලය තවදුරටත් සාර්ථක කරගන්න තමයි දානය දෙන්නේ. ඒ දාන දෙන්න පහසු වෙන තමයි රැකියාව කරන්නේ. ඒ රැකියාව පහසුවෙන් කරන්න තමයි ගෙදර ඇද්ද හොඳින් සතුටෙන් ඒ සුවඳව කර්ණාටික කරන්නේ. ඒව සාර්ථක කරගන්න තමයි හොඳට ඉගෙන ගන්න. ඒ ඔක්කොම සාර්ථක වෙන තමයි අම්මට තාත්තට සලකලා ඒ ඔක්කොම දේවල් ටික අපේ ජීවිතයේ යුටිලිටිස් ටික යටිතල පහසුකම් ටික. ඒව කිසිම දෙයක් ජීවිතයේ අවසාන ඉලක්කය අවසාන ගෝල් එක නෙවෙයි අපේ. මනුස්ස ලෝකෙ ඉපදිච්ච විශේෂයෙන් උපතින් බෞද්ධ වෙච්ච බුදුරජාණන් වහන්සේ කෙරෙහි අල්ප මාත්‍ර හරි ශ්‍රද්ධාවක් තියෙන හැම නුවණැති කෙනෙක්ගේම ජීවිතයේ ඉහළම ඉලක්කය ගෝල් එක වෙන්න ඕන මොකද්ද? මෙන්න මේ පඤ්ඤා ජීවෙන් ජීවිත මහුසැට්ටන් කියපු විදිහට ප්‍රඥාවෙන් ජීවත් වෙන කාලය ටිකෙන් ටික වැඩි කරගන්න. පින්නතුනේ මෙතෙන්ට එන්න තමයි අපි මේ සියලුම පින්කම් අතීතයේ කළා දාන ආදී පින් දහම් කළා මේ බුද්ධ ශාසනයක් ප්‍රාර්ථනා කරලා මේ ඊටාම වටිනා ශාස්ත්‍රීයක සමයක් ඊටාම ශ්‍රේම භූමියක් සම්බුද්ධෝත්පාද කාලයක් අපි ලැබුවයි. මෙවැනි දහමක් අහන නොලැබෙන අප්‍රමාණ කාල තියෙන බුද්ධ ශූන්‍ය කල්ප. ඒ නිසා තව අවුරුදු 1000ක් ගියත් අපිට මේ දහම් පණ විදහන්න පුළුවන්. ඒ නිසා මේ කාලයම සලකන්නේ සන සම්පතිය ලැබිච්ච ඊටාම භාග්‍ය සම්පන්න කාලයක් කියලා. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕන මෙන්න මේක හරියට තේරුම් අරගෙන හැකිතාක් දුරට මේ ප්‍රඥාවෙන් ජීවත් වෙන කාලය වැඩි කරගන්න. මේක තමයි ඇත්තටම අපි සතුටින් ඉන්න අවස්ථාව. යම් කිසි වෙලාවක අපි මේ වගේ ස්පර්ශ සමුදයට හිත තියලා ඉන්නවා නම් අපි අස්කන්න ආසාදීන් දැකපුවා නිරුද්ධ වෙච්ච වෙලාවකයි මේ ඉන්නේ කියන නුවණ යම් කිසි වෙලාවක අපේ තියෙනවා නම් අන්න ඒ වෙලාවේ අපි ජාති දුකෙන් නිදහස් වෙලා මහලු වීම නැමැති දුකෙන් නිදහස් වෙලා ලෙඩවීම නැමැති දුකෙන් නිදහස් වෙලා ප්‍රිය විප්‍රයෝග නැමැති දුකෙන් නිදහස් වෙලා. එනිසා අපි වෙනතුනේ මේ කරන හැම පින්කමකින්ම ඔබ ආශිර්වාද සලසා ගන්නට ඕන, ඔබ එන්නට ඕන මෙන්න මේ අවසාන ඉලක්කයට. අන්න ඉලක්කය සපුරා ගන්න තමයි බුදුරජාණන් වහන්සේ අපට සතර සතිපට්ඨානය දේශනා කළේ. අනේ සතිපට්ඨානය තමයි අපේ හොඳම මිතුරා බවට පත් වෙන්නේ. හැකි හැම වෙලාවෙම තමන්ගේ කය, තමන්ගේ සිත ගැන නිතර අවධානයෙන් සතිමත් බව දිනු කරගන්න. අනේ සතිමත් බව තමයි මේ අවසාන ඉලක්කයට යන්න තියෙන ඒකායන මාර්ගයේ විදියට බුදුරජාන් වහන්සේ දේශනා කළේ. එනිසා ඔබ හැම දිනෙකම සතුටට පත්වන්න. අද මේ අරලී කුඩා දිනෙක උපන් දිනෙ වෙනුවෙන් ඔබේ දෑතින් ඔබේ නිවසේ දානය සූදානම් කරගෙන ඇවිදෙලා ඉතින් මේ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් මේ ඖෂධ ආදිය පූජා කරලා පින්නතුනි තාම කරුණාවෙන් මෛත්‍රියෙන් ස්වාමීන් වහන්සේලා ගැන කටයුතු කරන්නේ. එනිසා ඔබ හැම දිනාටම අපි ආශිර්වාද කරනවා. ඔබ හැම දිනාම අධ්‍යාපන ආර්ථික ආදී කරුණ වලින් විතරක් නෙවෙයි දිනෙන් දින දහම් මගේ ඉදිරියට යනවා දකිනට ස්වාමින් වහන්සේ හැටියට අපි තාම කැමති ඔබට ආශිර්වාද කරනවා. ඒක තමයි අපේ බලාපොරොත්තුව. එනිසා මේ ධර්ම මාර්ගය ඉදිරියට යන්නට ඔබ හැම දිනාටම නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සැලසේවා. මේ රැස් කරගත් සියලු පුණ ධර්මයන්ගේ බලයෙන් ඔබ සිහිපත් කරන මිය ගිය සියලු ඥාතීන් මේ පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා. විශේෂයෙන් ඒ නම් සඳහන් කළ මියගේ ඥාතීන් මේ පින දැක සුවපත් වෙත්වා. නිකලස් වික්‍රමසිංහ ඒ පින් අනුමෝදන් කරන්න ඒක බලාපොරොත්තු වෙනනේ. ඔව් නිකලස් වික්‍රමසිංහ ඒ මහත්මයාට, ඒ වගේම චාලට් සොයිසා, ග්‍රේස් කුමාරතුංග, කුසුමා පෙරේරා, ආතර් පෙරේරා ඇතුළු ඒ ආචිල සියලු ඇතුළු හැම දෙනාටම අපි මේ පුණ්‍ය අනුමෝදනා කරමු. ඒ අතර පසුගිය දා මිය ගිය අපේ අසන්ත මහත්මයා සඳහන් කළා ඒ තමන්ගේ ඒ හිතවත් කෙනෙක්. ඉතින් ඒ හැම දෙනාමත් අපි සිහිපත් කරගනිමු. ඉතින් ඒ හැම දෙනාටම මේ උතුම් පින් කමලානිසංසයෙන් එයයි මේ පින දැක සතුරු සිතින් මේ පින් අනුමෝදන් වෙත්වා. එයගේ සසර ජීවිත සුවපත් කරගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් මේ ගෙනාදින් සිහිපත් කරලා අපි පුණ්‍ය ආනමෝදනා කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම විශේෂයෙන් මේ මාසයේ උපන් දිනේ සමරන ඒ හැම දිනකටම ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා සරත් වික්‍රමසිංහ පියතුමා, ඒ වගේම ස්වර්ණමාලී පෙරේරා මෑණියන්, ඩොක්ටර් ශානම් ආර්යසිංහ, රමණී පෙරේරා පුංචි අම්මා ඇතුළු විශේෂයෙන් අරලිය දියණිය ඇතුළු ඒ දෙසම මේ මාසයේ පෙබරවාරි මාසයේ උපන් දිනේ සමරන ඒ සියලු දෙනාට සුබ උපන් දිනයක් වේවා. දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිරුක් නිරෝගීව තව බොහෝ කාලයක් ඒ අය දාන ආදී පින්දහම් කරමින් මෙතෙන් මේ උතුම් ජීවිත ගත කරන්නට දෙවියන්ගේ ආශිර්වාදයක් සැලසේවා. දෙවියන්ටත් මේ පින උතුම් වූ නිවන පිණසම හේතු වේවා කියන කතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා. එත්තාවතාචයං හේහි සම්බතං පුඤ්ඤ සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා එත්තාවතාචයං හේහි සම්බතං පුඤ්ඤ සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා එත්තාවතාචයං හේහි සම්බතං පුඤ්ඤ සම්බ සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්තේ සින්දියා. හොඳයි පින්තුනි, ඔබ හැම දෙනෙක්ම සතුටටපත් වන්න ඒ කුඩා දියණියගේ උපන් දිනේ අරමුණු කරගෙන මේ හැම දෙනෙක්ම ඔබේම දෑතින් ඔබේම දෙමව්පියන් ඔබේම ඥාතින් වෙනුවෙන් කළා වූ පින්කමක්සේ හිතලා සතුටටපත් වන්න. මේ අවස්ථාවේදී පංචශීලයේ සමාදන් වීමෙන් සම්බුද්ධ පූජා පැවැත්වීමෙන් ආර්ය මහා සංඝරත්නයේ වෙනුවෙන් සපිරිකර සංඝගත දක්ෂිනාවක් පැවැත්වීම ආදී වශයෙන් රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්මයන් හේතුවෙන් ඔබ හැම දෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත් චිර ජීවනයේ සැලසේවා. ජීවත්වන කාලයේ වඩා වඩාත්ම සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනා අනුකූලව උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලෙස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනාතේ සමෙන්ජතු.